මේ පැසිස්තාලේ ක්‍රියාමාර්ගය ගන්න අයගේ සංවිධානාත්මක පියවරක් තමයි පාර්ලිමේන්තුව පවා පාදඩකරණයට ගෙන යන්නේ. ඒගොල්ලෝ පැසිස්ට් බලවේගවල පාදඩ ක්‍රියාමාර්ග තුලට පාර්ලිමේන්තුව යටකර ගැනීමට දැන් කාලයක් තිස්සේ වැඩ කරගෙන යනවා. ඒ උඩයි මේක කලේ. දැන් මේකෙදි වාසුදේව පාවිච්චි කළා යම් වචනයක්. ඒ වචනය සාමාන්‍යයෙන් පාදඩය එහෙම නැත්නම් ධාමරිකය කියන තේරුමෙන් තමයි වචනේ පාවිච්චි කරන්නේ. දැන් මේ විදිය දැඩි වචනයක් රනිල් වික්‍රමසිංහට පාවිච්චි කළේ ඔවුන් ඉතාම වෛරයෙන් ඉන්නේ ඔහු ගන්න ක්‍රියාමාර්ගයට. ඒකෙන් තේරෙනවා රනිල් වික්‍රමසිංහ ඔවුන් මර්ධනය කිරීම සඳහා මේ ඔවුන්ගේ පාදඩකරණය සහ ෆැසිස්ට් ක්‍රියාමාර්ග යටත් කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගන්න නිසා තමයි මේ වෛරය ඇවිස්සීලා තියෙන්නේ කියන එක.